බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි, තතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි, තතියන්ති ධම්මං සරණං ගච්ඡාමි, තතියන්ති සංඝං සරණං ගච්ඡාමි, ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නහදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමහ දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, වෙස්ටිහෙල්ලේ සාන්දනිකේසන බෞද්ධ ආයතනයේ වස් කාලයේ සිදු කෙරෙන පින්කම් මාලාවට සමගාමීව අද මේ සෙනසුරාදා සන්ධ්‍යායාමයේ සිදු කරන බුද්ධ පූජාමය, බෝධි වන්දනාමය, ධර්ම දේශනාමය පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් ඒ සඳහා පින්වතුන් ඉතාම ශ්‍රද්ධාවෙන් සෝදානම් කරපු මේ මල් පහන් සුවඳ දුන් ගිලන් ප්‍රසාදින් යුත් සීල පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. හාමුදුරන් වහන්සේ සඳහන් කළ පරිදි අද පින්කමෙහි විශේෂ දායකත්වයෙන් දරන්නේ අජන්ත ශ්‍රී රම්‍ය මහත්මාත්, ඒ වගේම චිත්‍රාණී නෝනා මහත්මියත්, ඒ වගේම ඒ දියණිය නදේශා මහත්මිය, ඒ ආදරණීය සිංගිති මිනිබිරි ඇතුළු ඒ පවුලේ පින්තුන් පින්කමට දායකත්වයෙන් දරමින් බලාපොරොත්තු වෙනවා. තමන් නමින් මියගිය ආදරණීය දියණිය දිලිනේ ශ්‍රී රම්‍යා දියණියට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තුෙන් තමයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ පින්කම් සිදු කරමින් අපේ සිතේ පිරිසිදු භාවය කුසලයේ දිනු කරගන්න ගමන් පින්තුන් හැමදෙනාටමත් පුළුවන් තමන්ගේ ජීවිතවල තමන් සිහිපත් කරන ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඔබ නමින් මිය ගිහිල්ලා ඉන්න අම්මල තාත්තල වෙන්න පුළුවන් ආචිල සියලා, ඒ හැමදෙනෙක්මත් මේ අවස්ථාවේදී හොඳට සිහිපත් කරගන්න. ඒ අය වෙනුවෙන් ඔබේම දෑතින් ඔබම කරන පින්කමස්සේ කියලා හිතලා පින්කමට හොඳට සහභාගී වෙන්න. ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඔබ ඉපදිච්ච රටින් බොහෝ දුර බැහැර රටකට ආපු වෙලාව, ඉතින් ශ්‍රී ලංකාවේදී ඔබ බෝධින් වහන්සේ ළඟ නැත්නම් විශේෂයෙන් මේ සමාධි ප්‍රතිමේ දකිනකොට, මේ පරිසරය දකිනකොට ඔබට හිතා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ සමාධි ප්‍රතිමාව ළඟ ඔබ ඉන්නවා කියන ඒ අදහස ඇති කරගන්න. ඉතින් අනුරාධපුර රුවන්වැලි සෑය කියලා කියන්නේ, ඒ වගේම සමාධි ප්‍රතිමා වහන්සේ කියලා කියන්නේ රහතන් වහන්සේලාගෙන් පිරිලා ඉතිරලා ගිහපු ස්ථානයක්. ඉතින් එවැනි ස්ථානයක ඉඳගෙන ඔබ මේ පින්කම කරනවා කියන හැඟීම ඇති කරගෙන ඉමහත් ශ්‍රද්ධාවෙන් පින්කමට සහභාගී වෙන්න. ඉතින් ඒ තමන්ගේ හිතේ ජනිත කර ගන්නා වූ පුණ්‍ය ඵලය තමන්ට ඒකාන්තයෙන්ම තමන්ගේ ජීවිත වාසනාවන්ත කර ගන්න හේතු වෙනවා. ඉතින් අපේ ජීවිතවල අපි මේ සත්‍යයෙන් ඉන්නේ අපි සංසාර ජීවිතවල හුඟක් පින්කම් කරපු නිසා. ඒ පින්කමලානිසංසය පොඩ්ඩක් හරි අඩු වුණා නම් අපේ ජීවිත මීට වඩා සම්පූර්ණ වෙනස් වෙන්න තිබුණා. ඉතින් ඒ සියලුම අනතුරු වලින් අපිව බේරලා අද දක්වා අපිව ජීවත් කරවන්නට අපි මේ ස්ථානයට රැගෙන ආවේ හිතන්නේ ඔබේ දක්ෂතාවය විතරයි කියලා. මේ සියලුම දේවල් පිටපස්සේ නොපෙනෙන අදෘශ්‍යමාන ශක්තියක් විදියට ඔබ කරන්නා වූ කලාව පින්කම් ඔබට ආශිර්වාදයක් විදියට තියෙනවා. ඉතින් ඒ පින තවත් වැඩි දියුණු කරගන්නටයි මේ අවස්ථාවේදී ඔබ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ළඟට රැස් වෙලා උන්වහන්සේගේ අරහං ආදී බුදුමන සිහිපත් කරලා උන්වහන්සේට කරන සම්බුද්ධ පූජාවක් කියලා හිතලා ඉමා ශ්‍රද්ධාවෙන් මේ පින්කම්ල සහභාගී වෙන්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්නකොට එදා බුදුහාඳුරගේ කාලේ වැඩ සිටියේ සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා සිහිපත් කරගන්න. පිළිම වහන්සේ නමක් ළඟට යනකොට බුදුරජාණන් වහන්සේගේම ළඟට යනවා කියන හැඟීම ඇති කරගන්න. බෝධීන් වහන්සේ නමක් දකින්නකොට ඉන්දියාවේ හි බුද්ධගයාවේ තියෙන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හොඳට සිහිපත් කරගන්න. බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වය ලබා දෙන්නට උපකාර කළා වූ ඒ ජයශ්‍රී මහා බෝධිය සිහිපත් කරලයි අපි මේ බෝධි පූජා මේ පින්කම් සිදු කරන්නේ. ඉතින් මේ හැඟීමත් ඇති කරගෙන විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ හොඳට සිහිපත් කරගන්න. බුදුහාඳුර කියලා කියන්නේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ හිත ඉහළටම දියුණු කරගත් උත්තමයන් වහන්සේ. උන්වහන්සේගේ ගුණයක් සිහිපත් කරන මොහොතක් පාසා අපේ හිතේ පින් ගංගාවක් ගලනවා, පින් උල්පතක් ගලනවා. ඒ වගේම උන්වහන්සේගේ ධර්මයේ සංගරක්ෂණය සිහිපත් කිරීම පුණ්‍ය ගංගාවල විදියට සඳහන් වන්නේ. ඉතින් ඒ හැම මොහොතකම අපේ හිතේ ඊටාම ඉහළ කුසල චේතනා දියුණු වෙනවා. ඒ මානසික දියුණුව තමන්ගේ කායික සුවපත් භාවයට හේතු වෙනවා. තමන් සිදු කරන එදිනදා කටයුතු සඵල කරගන්න, ඉගෙනීම් කටයුතු, වෘත්තීය කටයුතු, දරුවන්ගේ අනාගතය මේ හැමදේම සාර්ථක කරගන්න මේ ශක්තිය තමන්ට ලොකු බලයක් වෙනවා. ඉතින් ඒ ගැන හුඟක් හිතලා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, විශ්වාසයෙන් මේ පින්කමට සහභාගී වෙන්න අවසානයේ දක්වාම හොඳට හිත සංවරව තියාගෙන ශ්‍රද්ධාව මුල් කරගෙන ගෞරවයෙන් පින්කමට සහභාගී වෙන්න. ෆ්‍රෙන්ඩ්ස් ඉන් ධම්ම, now you are going to offer these items to the supreme Buddha, contemplating his noble qualities. You know, the supreme Buddha developed his mind to the maximum level with loving kindness and compassion and also wisdom. When we offer something to Mahasangha or when we offer something to the supreme Buddha especially, we should think his noble qualities. Buddha's all qualities are included into a stanza that iti viso bhagava arahan samma sambuddho. Such indeed the exalted one, worthy, supremely enlightened, endowed with knowledge and conduct, knower of the world, incomparable trainer of persons to be tamed, the supreme teacher of gods and men, enlightened and exalted. When we offer something to Buddha, we think that Buddha is still living. And also we think that the Supreme Buddha is in front of me. Thinking thus, contemplating on his noble qualities, now we are going to offer these items to the Supreme Buddha. You know, here we are practicing a meditation technique. If we contemplate on the qualities of the Buddha, that is one of the meditation techniques in Buddhism. You know, there are 40 meditation techniques in Buddhism. One of them is Buddha Anusati, the recollection of Buddha, contemplating on the qualities of the Buddha. Thinking about the qualities of the Buddha is one of the meditation techniques that we purify our mind at the moment. Our mind is so pure and calm when we think the Buddha's noble qualities. That is why Buddhism has encouraged us to contemplate on the qualities of the Buddha. Here, we contemplate on the qualities of the Buddha and think in his noble qualities. Now we are going to offer these items to the Supreme Buddha. Candles, flowers, rings and incense. By the power of these meritorious deeds, may you be well, happy and peaceful. May your departed relatives receive these meritorious deeds and may they also attain the final bliss of Nibbana. And also may guardian deities and angels also receive these meritorious thoughts, and may they enhance their divine energy. Finally, they also attain the final bliss of liberation. With that intention, reciting the gatha, now we are going to offer these items to the Buddha's noble qualities. Sadhu, sadhu, sadhu. Sampurita paminta para mitambalena vidvansiyo kile kilesa samole jalam teneva landa araham araho tinamam vandami bunda mamalam hadayeta pentva sansara saronga vinitani sam sannita satam suci sarade sam sandhira kam swanna tanu pala sam සංලාපදේසින් පනමේබිසාසම් සංසාභිගං කේවලමෝහනාසං සන්නාහකන්මාර රණේවිසේසං සංසේවිතං දාසි මුදාරහසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හත ගෝරපාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගම් පනමේරසාසං නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස එතෙතෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි සක්කාතෝ භගවතා ධම්මෝ සන්දෙන්ඨිකෝ අකාරි ඒහි පන්සෙකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතං විඤ්ඤෝහිති ධම්මං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි සෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජෝපටිපන්නෝ භගවතෝ ශාවක ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචේ පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගා අට පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුම් දක්කෙනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන් ලෝකං සාති සංගම් ජීවිත පරයන් සරණං ගච්ඡාමි වන්දාමි චේතයං සම්බඨානේ සුපටිද්දේතං සාරිහෙරික ධාතු මහාඹෝ බුන්දරූපං සකලං සදා යස්ස මූලේ නිසෙන්නෝව සම්බාරි විජයං පන්තෝ සම්බඤ්ඤුතං සන්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහං තෙතේ නමස්සාමි බෝධි රාජා නමස්සුතේ පඨමං බෝධි පල්ලං කන්දුතියං ච අනිම් තතියං චං කමනං සෙන්තං චතුන්තං රතනාගරං පංචමන්නජ පාලං ච මුචලින්දේන ඡට්ට සන්තමං රාජායතනං වන්දේත මොනි සේවිතං ඝනසාරම් පදින්තේන දීපේන සමන් තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි සමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දෝපේනාහං සුගන් පෝජයේ පෝජනීයන්තං පෝජා භාජන මුන්තමං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පෝජයාමි මුනින්දං සිරේ පාද සරෝරුහේ පෝජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන මේ තේන ලබාමි මොක්ඛං පුම්පං මිලාති යතායිදං මේ කායෝ තථා විනාසභාවන් අදේවාසේ තුනෝ බන්සේ පානියං උපනාමිතං අනුකම්පන්නුපාදාන් පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ ගිලාන පංචයන්නිම අනුකම්පන්නුපාදාය පතිගන්හාතු සේවිතං ධම්මරාජේන පන්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං දීපේන තේන සාදරං සේවිතං ධම්මරාජේන පන්තුන් සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං දෝපේන තේන සාදරං සේවිතං ධම්මරාජේන පන්තුන් සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං පුම්පේන තේන සාදරං සේවිතං ධම්මරාජේන පන්තුන් සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං උදකේන තේන සාදරං සේවිතං ධම්මරාජේන පන්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං ගිලාන පංචයේ තේන සාදරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, සම්බුද්ධ පූජා බෝධි පූජා පවත්වන මේ අවස්ථාවේදී අපි ටික වේලාවක් බුදුරජාණන් වහන්සේ තුළ තිමුණු ඒ අරහං ආදී බුදුගුණ සිහිපත් කරලා අපේ හිතේ කුසල චේතනා දියුණු කරගම්මු. ඒ ජනිත කරගන්නා වූ බුද්ධානුස්සතිමය කුසල ධර්මයන් හේතුවෙන් ලෝවැ සිසිලු සත්වෝ සුවපත් වෙත්වා කියලා අපි මෛත්‍රී භාවනාවත් වඩලා ඒ සියලුම ආකාරයෙන් රැස් කරගන්නා වූ ආධ්‍යාත්මික ශක්තිය අපේ ජීවිතවලට ආශිර්වාදයක් වේවා. මේ පින්තුන්ගේ මේ පින්වත් දූ දරුවන්ගේ අනාගතය සඵල වන්නට මේ උතුම් භාවනාමය කුසල ධර්මය හේතු වාසනා වේවා කියන පැතුමෙන් අපි ටික වේලාවක් බුදුගුණ භාවනාව තුළ යෙදෙමු. Now we are going to contemplate on the qualities of the Buddha. When we think about the qualities of the Buddha, at the moment we purify our mind from negative thoughts such as greed, anger and delusion. At the same time we develop positive thoughts, loving kindness and compassion in our mind at the moment. By reflecting on the qualities of the Supreme Buddha, we wish all the people in this world thinking thus, may all beings be well, happy and peaceful, may no harm come to them, may no problems come to them. Therefore, now we are going to practice Buddhanusati Bhavana or recollection of the Buddha and loving kindness meditation. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේ සන්තා. By the power of the quality of the Supreme Buddha, Arahan, such indeed the exalted one, worthy. May all beings in the world be well, happy and peaceful. Bhagavato Sammā Sambuddha Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Santa. By the power of the quality of the Supreme Buddha, Sammā Sambuddho, supremely enlightened, may all beings in the world be well, happy and peaceful. Bhagavato Vijñācharana Sampanna Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Santa. By the power of the quality of the Supreme Buddha, Vijñācharana Sampanna, endowed with knowledge and conduct, may all beings in the world be well, happy and peaceful. Bhagavato Sugata Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Santa. By the power of the quality of the Supreme Buddha, Sugata, well gone, may all beings in the world be well, happy and peaceful. Bhagavato Lokavido Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Santa. By the power of the quality of the Supreme Buddha, Lokavidu, knower of the world, may all beings in the world be well, happy and peaceful. Bhagavato Anuttara Purisa Dhamma Sarati Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Santa. By the power of the quality of the Supreme Buddha, Anuttara Purisa Dhamma Sarati, incomparable trainer of persons to be tamed, may all beings in the world be well, happy and peaceful. භගවතු සද්ධා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා By the power of the quality of the Supreme Buddha, Satta Deva Manusanam, Supreme Teacher of Gods and Men, may all beings in the world be well, happy and peaceful. Bhagavato බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේ තන්තා By the power of the quality of the Supreme Buddha, Buddha, Enlighten. May all beings in the world be well, happy and peaceful. Bhagavato Bhagavan Buddha Guna Tejena සම්බේ සන්තං භවන්තු සුඛේ තන්තා By the power of the quality of the Supreme Buddha, Bhagava, exalted, may all beings in the world be well, happy and peaceful. Bhagavato Ananta Buddha Guna Tejena සම්බේ සන්තං භවන්තු සුඛේ තන්තා May all beings be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. May all beings be well, happy and peaceful. I am friendly with everyone in this world. My mind is filled with loving kindness and compassion. I see all over the world like my family, like my children. I am friendly with everyone in this world. My mind is very pure and calm. May all beings be well, happy and peaceful. Dukkham pantha ca nindukkha bayam pantha ca nibbaya sokam pantha ca nissoka hontu sabbe pipanino dukin pelena sat dukin midetva bien pelena sat bienati vetva sovinte vena sat somnas vetva නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු යෝ වද තම් පවරෝ මනුජේසු සංඛෙ මොනි බගවකත කිංචෝ පාරගතෝ බල විරිය සමන්ගේ තං සෝග තං සරණත් මොපේමි රාග විරාග මානේජ මාසෝකං ධම්මම සංඛත මප්පටිකූලං මදෝරමි මං පාගෝනං සොවිබන්තං ධම්මමි මං සරණත් මොපේමි යත්තච දින්න මහප්පල මාහෝ චතුසු සුචේසු පොරේස යෝගේසු අට්ඨච පොංගල ධම්ම දසාසේ සංගමි මං සරණත් මොපේමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස උපනීයති ජීවිත මප් මායෝ ජරෝපනී තස්සන සන්තිතානම් ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි යෝදකායේන සංයමෝ වාචාය උදචේතසං තන්තස්ස පේතස්ස සුඛාය හෝති යං ජීව මහනෝ අකරෝති පුඤ්ඤන්ති. Homage to the exalted one, the worthy one, the supremely enlightened one. Sadhu, sadhu, sadhu. Sraddhavanta Pinnathuni, නැත්තං හැම දිනෙකම හිත බොහොම තැම්පත් කරගෙන ඉන්න මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සදාම් පණිවිඩය ශ්‍රවණය කරන්න. පින්නොතින අපේ ජීවිතේ අපේ පෙර පිනින් ලැබපු නොඑක් දේවල් තියෙනවා. මනුෂ්‍යයන් වශයෙන් ඉපදුනේ සතර හුඟක් පින් කරලා. මනුෂ්‍ය ලෝකේ ඉපදුණා විතරක් නෙවෙයි අපි ඉපදෙනකොටම අපේ ඇස් දෙක හොඳට පේනවා, හොඳ බුද්ධියක් තියෙනවා, හොඳ අංගපස්සඟ ඇතුව අපි මේ ලෝකෙ ඉපදුණා. ඒක තවත් පේනවා. ඒ විතරක් නෙවෙයි පේනතනේ. ඔබ මේ ලෝකෙ ඉපදුනේ පින්වන්ත අම්මා තාත්තගේ දරුවෙක් වෙලා. ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තගේ දරුවෙක් වෙලා. ඒක ලැබෙන්නේ තවත් දිනකට. ඔබ බැරි වෙලාවත් ඉපදුනේ මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගේ දරුවෙක් වෙලා නම් ඔබේ ජීවිතයේ ඇතිවන ඉරණම ගැන හිතා ගන්නවත් බෑ. ඔබ හිත නරක කරගන්න එපා. මම මේ කාරණාව කියනකොට හොඳ කල්පනාවෙන් ඉන්න. ඔබ ඉපදෙනකොටම ඉපදුණු අම්මා තාත්තගේ විශ්වාසයක් තිබුණා නම් ඔබේ ආගමේ හැර අනිත් හැම දෙනාම මිත්‍යා දෘෂ්ටිකයි. ඒ අය මිත්‍යා දෘෂ්ටියෙන් දුරු කරලා සුගතියට යවන්න නම් එයාගේ හිස කඳින් වෙන් කරන්න ඕන කියලා ආගමක නම් ඔබ ඉපදුනේ. ඔබේ ජීවිතයේ කොයි මොහොතක කොයි තත්ත්වයකට පත් වෙන තිබද එහෙම ඉපදිච්ච ලෝකෙ ඉන්නවා. ඒ අය අදහන ආගමේ හැර අනිත් ආගම් වල අය ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. ඒ අය ඔක්කොම අපායට යන්නේ. ඒ නිසා එය සුගතිගාමී කරන්න නම් දෙවියන්ගේ ළඟට යන්න නම් එයාගේ කඳෙන් හිස වෙන් කරන්න ඕන කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. නිකනුත් නෙවෙයි. ඊටාම තියෙන ආයුධයකින්. එහෙම ආගමක් ඔබට උපතින් ලැබුණා නම් ඔබේ ජීවිතයේ තත්ත්වය හිතා ගන්න පුළුවන් නේ. නමුත් අපි උපදින්න ආගම කොහමද? ඔබ උපතින් ලැබපු ආගම කොහමද? ඒ ආගමේ කොහමද කියන්නේ? ඔබේ ජීවිතයට හානියක් කරන කෙනෙක් ආවත් ඒ කෙනාටත් මෛත්‍රිය වඩන්න කියලා කියන්නේ. එහෙම ආගමකයි ඔබ ඉපදිලා තියෙන්නේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි වෙලාවක කෙනෙක් ඇවිල්ලා ඔබේ ශරීරයේ මැදින් කියතකින් වෙන් කරනවා නම් ඒ වෙන් කරන අවස්ථාවේදී ඒ පුද්ගලයා කෙරෙහි ඔබ අමනාප මාත්‍රයක් හරි ඇති කරගත්තොතින් අහිතක් ඇති කරගත්තොතින් ඔබ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් නෙවෙයි කියලා. බලන්න ඒ වගේ දහමක් අපට ලැබිලා තියෙන්නේ. අන්නේ නිසාමයි පින්නතින අද ලෝකයේ වේගයෙන්ම පැතිරෙන දහම ආගම බවට පත් වෙලා තියෙන්නේ බුදු දහම. කිසිඳු ආගම් ભેදයක් නැතුව ලෝකයේ හැම භූමියක් කරාම පැතිරිලා යන ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වෙන දහම බුදු දහම. ඇයි ඒ දහම ඕනම කෙනෙකුට තමන් රකින ආගම තුල ඉඳගෙනම වුණත් මේ බුදු දහමේ තියෙන ගුණ දහම් පිළිපදින්නට පුළුවන්. ඒකෙන් ප්‍රතිඵල ලබන්නට පුළුවන්. අන්න ඒ දහම පින්නතුනේ ලෝකෙට ඉතුරු කරේ කවුද? බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ කොච්චර කාලයක්ද? අවුරුදු 45 ලෝකෙට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. ඒ 45ක් දේශනා කරලා ශ්‍රාවක සංඝරත්නයක් භික්ෂු පිරිසක් නිර්මාණය කළා. අන්න ඒ භික්ෂු පිරිස වසර 2560කට අධික කාලයක් මේ උතුම් දහම ජීවිත පරිත්‍යාගයෙන් රැගෙන ආවා. බුදුහාඳුරේ පිරිනවන් පාල වසර 236 දී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරන් ගියපේ බුදු දහම. එතෙන් පටන් සුරක්ෂිත කළා. පොත්පත්වල ලියලා ලෝකෙට දායාද කළේ කවුද? ඒ දහම ලෝකෙට දායාද කළේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ඒ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා කවුද නිර්මාණය කළේ? ශ්‍රී ලංකාවේ ඉපදිච්ච අමල තාත්තලාගේ ප්‍රාර්ථනාවක් තිබුණා. මොකද ප්‍රාර්ථනය? ඒ ඇයට ලැබෙන හොඳම දරුවා පින්වන්ත ලස්සන බුද්ධිමත්ම දරුවා සාසනයට පූජ කරන්න ඕන කියලා ප්‍රාර්ථනාවක් තිබුණා. අන්නේ ප්‍රාර්ථනා හිතේ දරාගෙන තමයි අමල තාත්තල දරුව හැදුවේ. නිකන් නෙවෙයි. අන්නේ ප්‍රාර්ථනාව නිසා මෙයට පින්වන්ත දරුව ලැබුණා. දිව්‍ය ලෝක වලින් බ්‍රහ්ම ලෝක වලින් මනුස්ස ලෝකෙ ඉපදෙන දරුවන් අන්න ඒ පින්වන්ත අම්මලගේ දරුව වෙලා ඉපදුණි. අන්න එවැනි දරුවන්ගෙන් පෝෂණය වෙච්ච ශ්‍රී ලාංකික භික්ෂු සමාජයේ තමයි බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම් පණිවිඩය නැත්නම් තේරවාදී මුළු බුදුදහම ලෝකයට ඉතුරු කරලා සුරක්ෂිත කළා. ලෝකයට දායාද කළේ අන්න ඒ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ඒ අපේ අම්මල තාත්තලා බැමිණි තියා සාය වැනි කාලවල වළගම්බ රජතුමාගේ කාලේ ලොකු උසහගතයක් තිබුණා. අවුරුදු 12ක් වැස්සේ නැහැ. නියම් කාලයක්. ඒ කාලේ බොහෝ ආහාර පාන හිඟතාවයක් ඇති වුණා. සමහර අය ජීවත් වුණේ ගස්වල පොළ කාලා. අන්න ඒ කාලෙත් පින්නතුනේ අපේ ලංකාවේ හිටිය අම්මල තාත්තලා තමන්ගේ දරුවන් බඩගින්නේ අඩද්දී දරුවන්ට තියෙන කෑම ටික අරගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේට දීලා ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කළා. එහෙම රැකගත්තු ස්වාමීන් වහන්සේලා තමයි මේ ත්‍රිපිටකයේ දා බුද්ධ වර්ෂ 440 දී ග්‍රන්ථ ආරෝඪ කළා. ශ්‍රී ලංකාවේ මාතලේ අලු විහාරයේදී මේ දහම තැන්පත් කරලා මුළු ලෝකෙම අද තේරවාදී මුළු බුදු දහම කියන විදිහට දෙයක් රකින්නවා නම් කියවනවා නම් පිළිපදිනවා නම් අන්නේ තේරවාදී පාලි මුල් බුදු දහම ලෝකෙට දායාද කළේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. අන්නේ දහම තමයි පිනොතින අද ලෝකයේ වේගයෙන්ම පැතිරෙන්නේ. පසුගිය වසර 40 50 30 වෙනි පිනොතුනි ලෝකයේ බිහිවෙච්ච මනෝවෛද්‍ය විශේෂඥවරු සයිකියාට්‍රික්ස්ලා ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් නිර්දේශ කළා තියෙනවා. මොකක්ද ඒ කාරණා දෙක? මානසික ආතතිය දුරු කරන්න ප්‍රධාන ටෙක්නික්ස් දෙකක් තියෙනවා. සයිකොලොජි වල, සයිකියාට්‍රි වල. මොනවද ඒවා? You know, when we read some research of psychiatrics which happened in last 4-5 decades, they recommend to practice some qualities to reduce stress. Especially, they recommend to practice loving kindness and mindfulness. Buddha has explained these techniques before 2600 years ago. In Karaniya Metta Sutta, Buddha says, Yantam santam padam abhisamiccha. He who wants to become the peace of mind should have to practice loving kindness. Sabbe satta bhavantu sukhitatta. In the discourse of Metta, Buddha has explained very clearly. On the other side, Buddha says, for the purification of mind, for the destruction of suffering and pain, the only technique that Buddha has explained, which is mindfulness, practice in mindfulness. When modern scientists and psychiatrists discovered there are some experiments, actually before 2600 years ago, Buddha had realized and proclaimed to the world these qualities which are loving kindness and mindfulness. We are so fortunate having this kind of techniques, Buddhism. Pinnatuni, මෙන්න මේ කාරණා දෙක තමයි ඔබ මානසික සුවයෙන් ඉහළට යන බලාපොරොත්තු වෙනවා නම් මානසික ආතතිය අඩු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් වඩන්න ඕන ප්‍රධාන කාරණා දෙක තමයි මොනවද? නිතර මෛත්‍රී භාවනා වඩන්න. සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා සීල සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා හැකිතාං දුරට මෛත්‍රී වඩන්න. ඒ විතරක් නෙවෙයි නිතර සතිමත් බව සිහිය දිනු කරන්න. මොකද්ද සතිමත් බව කියලා කියන්නේ? ඔබේ කය සහ සිත ගැන නිතර අවධානයෙන් ඉන්න. යමක් දකිනකොට දකින දේ නෙවෙයි, ඒ දේ දකිනකොට තමන්ගේ හිතට මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. සාමාන්‍ය ලෝකයේ ඇස් දෙක දල්වාගෙන පිටස්තර ලෝකයේ දිහා බලාගෙන ඉන්නේ. බුදුහාඳුරගේ ශ්‍රාවකයා මොකද සිද්ධ කරන්නේ? ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට බලන්නේ මොකද්ද? ළමයෙක් සෙල්ලම් කරනවා නම්, ළමයේ දඟ කරනවා නම් බලන්නේ මේ ළමයේ දඟ කරනකොට මගේ හිතට දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්නේ, හිතගෙන බලන්නේ. මේකට කියන්නේ ධම්ම රිෆ්ලෙක්ෂන් කියලා, ධම්ම මිර කියලා. මෙන්න මේ කණ්ණාඩිය නිතරම තමන්ගේ පැත්තට තියාගෙන ඉන්න. බුදු දහම කියලා කියන්නේ පින්නතුනි කණ්ණාඩියක් වගේ. කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවා නේද? එකක් තමයි ග්ලාස් ඇස් දෙකේ දාන ස්පෙක්ටකල්ස් ග්ලාසස්. අනෙත් එක තමයි මිර එක. මේ දෙකටම අපි කණ්ණාඩි කියලා සාමාන්‍ය සිංහලෙන් කියන්නේ නේ. මේ මොන කණ්ණාඩියද අපි වෙන්න ඕන? ඇහැ දාන කණ්ණාඩියද, මූණ බලන කණ්ණාඩියද? ඔව්, බොහොමද මූණ බලන කණ්ණාඩිය වෙන්න ඕන අපි. ධර්මයේ ඇහැ දාන කණ්ණාඩියක් අරගත්තොත් මොකද වෙන්නේ? නිතරම අනිත්‍යයේ අඩුපාඩු තමයි බලන්නේ. ඊටාම සියුම් විදියට පේන්නේ නැති ඒවත් හොඳට ක්ලියර් කරගෙන අනිත්‍යය දිහා හොඳට බලන්නේ. මොනවද කරන්නේ? දඟලනවද? හොඳට ඉන්නවද? අනිත්‍යය දිහා තමයි කොයි වෙලෙත් බලාගෙන ඉන්නේ. ඒකත් බැලුවට කමන්නේ නැහැ. ඒකත් ඕන ලෝකෙට. නමුත් බුදුදහමෙන් අවධානය කරන්නේ මොකද්ද? කැඩපතක් වෙන්න අපේ ධර්මයේ. මේකට කියන්නේ ධම්මා දාස කියලා. දහම නැමැති කැඩපත නිතර තමන් ඉස්සරහා තියාගෙන ඉන්න. තමන්ගේ හිතේ මේ මොහොතේ තියෙන්නේ ලෝභයක්ද, ද්වේෂයක්ද, මෝහයක්ද, තෘෂ්ණාවද, සක්කාය දිට්ඨියද, මාන්නයද කියලා හොඳට තමන් ගැන බලන්න. අන්නේ එහෙම බලනවත් එක්කම ඒකට කියන්නේ සතිපට්ඨානය කියලා. ඊට පස්සේ සතිපට්ඨාන භාවනාවෙන් ඉන්නට ඕන. මේ ඇති වෙන්නේ සිතවිල්ලක්. ඒ සිතවිල්ල මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියන එක දකින්න. ඒ සිතවිල්ලවත් ස්ථිර වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. බාහිර රූපයන් ස්ථිරවම තියෙන දෙයක් නෙවෙයි. සිතවිල්ලත් ස්ථිර දෙයක් නෙවෙයි. මේ දෙකම පෙරපසු නොවි මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. ඔබ පුදුම වෙයි. ඇහැට දකින රූපයත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා කිව්වොතින් ඔබ පුදුමයටපත් වෙයි. ඔබ හිතය තැමෙට හිතන අනිත්‍යයි. හැබැයි මේ පිළිම වහන්සේ, මේ දකින හාමුදුරුව, මේ බෝධින් වහන්සේ කලින් තිබ්බා. ඒ කලින් තිබුණු දේ මම මේ දකින්නේ කියලා අපි හිතන්නේ නේ. ඒක හරිය සම්මුති සත්‍ය අනුව, ඒක හරිය කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව හරිය. නමුත් ඇබ්සොලියුට් ට්‍රූත් එකට යනකොට මේ බාහිර ලෝකය අපි නිර්මාණය කරගන්නේ මේ මොහොතේ. ඒක සරල උදාහරණයක් මම කියන්නම්. දැන් ඔබ මන්දිහා දකිනකොට දැන් ඔබ කොහොමද හිතාගෙන ඉන්නේ? අනේ මේ හාමුදුරු හොඳට බණ කියනවා, අනේ හොඳ හාමුදුරු කෙනෙක් කියලා නේ. දැන් ඔබ ඇසෙන් බලනකොට මේ හොඳ හාමුදුරු කෙනෙක් ඉදිරියට දැන් මම ගැන හිතාගෙන ඉන්නේ. හැබැයි මම ඔබේ හිතරේ දෙන මොකක් හරි දෙයක් කිව්වොත් මොකද වෙන්නේ? ඊට පස්සේ මන්දිහා බලන්නේ කොහොමද ඔබ? එතකොට ඔබට පේන්නේ අර හොඳ හාමුදුරුද පේන්නේ? ඊට පස්සේ ඔබේ හිතට අනුව ඔබේ ආයතන ඇස සම්පූර්ණ වෙනස් වෙනවා, විඥානය වෙනස් වෙනවා. ඊට පස්සේ මාව පේන්නේ දැන් පේන විදිහට නෙවෙයි. මං විතරක් නෙවෙයි, මගේ වටහපතත් එක්කත් ඔබ ඊට පස්සේ යමනාප වෙනවා. මේ පුටුව දැක්කත් ඊට පස්සේ කේන්ති අය මෙහා බැනපු හාමුදුරුවෝ වාඩි වෙලා හිටිය පුටුව කියලා නේ. පින්නතුනි, මේක තමයි ජීවිත යථාර්ථය කියලා කියන්නේ. ඒ වගේම ඔබට දැන් පේන මේ ලෝකයක් තියෙනවා නම් ඔබ හිතන්නේ ස්ථිරම තියෙන ලෝකයක් කියලා මේකනේ. දැන් මෙතන ඉන්න මිනිස්සු ටික ඔබට පේනකොට ඔබට හිතෙන්නේ මොකද්ද? මේ පේන විදිය තමයි ලෝකේ හැම දෙනාටම පේන්නේ කියලා නේද? නමුත් පින්නතුනි, මේ පේන්නේ ඇත්තටම තියෙන දේ නෙවෙයි. මේ පේන්නේ මොකද්ද? මේ පේන්නේ තමන්ගේ කර්මයෙන් නිෂ්පාදනය කළ දීපු ඇහි පරාසයට පේන ටිකයි දැන් මේ පේන්නේ. ඔබේ මනස වෙනස් වුණොත් මේ මොහොතේ මනසට අනුව ආයතන වෙනස් වෙනවා. වෙනස් වුණොත් ඇතැම් විට ඔබට මේ පේන මිනිසයන්ට අමතරව මෙතන ඉන්න දෙවියන් මෙතන ඉන්න පින් අනුමෝදන් වෙන්න වටේ ඉන්න සතුටක ඔක්කොම ඔබට පේන ගණ ඊට පස්සේ. නිකන් නෙවෙයි පිනුත නැ තා පුඩින් එල්ලිලා බලාගෙන පින් අනුමෝදන් වෙන්න ලං වෙන්න බැරුව උඩ බලාගෙන ඉන්න ප්‍රේතයන් භූතයන් හිටන් ඔබට පේන ගණ. ඔබට තේරෙයි මෙතන ඉන්න මිනිසයන්ට වඩා පිරිසක් මේ වටේ මස්සක් මුල්ලක් නැරම මේ ගහක කොළයක් නැරමින සතුටක ඔබට මේ ඇස වෙනස් වීමත් එක්කම පේන ගණ. එහෙනම් ඔබට මේ පේන ඇසෙන් පේන දේ ඇත්තටම යථාර්ථයද? යථාර්ථය නෙවෙයි පිනතුනි. දැන් ඔබට මේ පේන්නේ ඔබේ කර්මයෙන් නිෂ්පාදනය කළ දීපු හැඩ පේන ටික විතරයි මේ පේන්නේ. ඒ වගේම නවීන උපකරණ පාවිච්චි කරලා අන්වීක්ෂයකින් දුරේක්ෂයකින් ඈත බැලුවොත් දැන් ඔබට ඈත අහස බලනකොට තාරකාවක් දෙකක් සමඩ පෙනේ. හැබැයි ඔබ අන්වීක්ෂයකින් බැලුවොත් ඔබට පේන්නේ තාරකාවක් නෙවෙයි ඒක ඉරක් කියලා. තවත් සියුම්මයකින් බැලුවොත් පේන්නේ ඒක ඉරකුත් නෙවෙයි ඒක ගැලැක්සියක් කියලා. තවත් ඔබ සියුම්මයකින් බැලුවොත් පේන්නේ ඒක ගැලැක්සියක් නෙවෙයි ගැලැක්සි මිලියන ගණනක් තියෙන ස්ථානයක් ඒ තරුවක් විදිහට පේන්නේ කියලා. එහෙනම් පේනතුනි මෙන්න මේකයි ලෝක යථාර්ථය. මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගන්න තමයි පිනතුනි අපිට ලෝකේ ගැන අවබෝධය ලැබිලා අපි දුකෙන් නිදහස් වෙන්නේ. අනේ දුකෙන් නිදහස් වෙන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළේ. අද පිනතුනි ලෝකේ වැඩිපුරම පිරිසක් උත්සාහ කරන්නේ ලෝකයේ තියෙන දර්ශනවල ඉහළම වටිනාකම තියෙන දේවල් ටික ප්‍රැක්ටිස් කරන්න තමයි අද ලොකු තරඟයක් තියෙන. කිසිඳු ආගම් ભેදයක් නොමැතිව ලෝකෙ ඉපදිච්ච හැම කෙනෙක්ම උත්සාහ කරනවා ලෝකයේ තියෙන ඉහළම දර්ශන මොනවද? ඉහළම ආගම් මොනවද? ඉහළම ඉගැන්වීම් මොනවද? ඒව ඉහළින්ම ප්‍රැක්ටිස් කළා ඉක්මනටම රිසල්ට් එක ගන්න කොහොමද කියලා අද තරඟයක් තියෙන. ඉස්සර නම් තරඟේ තිබුණේ කවුද වැඩිපුර අභ්‍යවකාශයේ ග්‍රහලෝක ගානකට යන්නේ කියලානේ. අද තරඟයේ තියෙන පින්නතුනේ ගුවන් යාන අභ්‍යවකාශ පොළවෙන් අහසට එසවීමට නෙවෙයි. අද මොකද තරඟයේ තියෙන්නේ? අද තියෙන්නේ මේ අපේ පංචස්කන්ධය මේ පොළවෙන් උඩට කවුද ඉක්මනට මුස්සන්න දක්ෂ වෙන්නේ කියන තරඟය අද තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබ අහලා ඇති අධ්‍යාපන විද්‍යාවේ මේ ගණන ගත්තොත් මාස්ලෝගේ න්‍යායක් තියෙනවා. ඒකට කියන්නේ අවශ්‍යතා හේතුව කියලා. The hierarchy of needs කියලා. ගුරු වෘතියෙම හිටියයි ශ්‍රී ලංකාවේ හිටියනම් ඔබ ඇතැමිට අහලා ඇති මාස්ලෝගේ අවශ්‍යතා න්‍යාය. අනේ අවශ්‍යතා න්‍යාය එක සංකල්පයක් උගන්වනවා. මිනිස්සුන්ගේ මුල්ම අවශ්‍යතා ටික තියෙන්නේ ආහාර පාන ආදී primary needs ටික. ඒකේ ඉහළින්ම needs වල ඉහළින්ම තියෙන්නේ මොකද්ද? කේතුවක් වගේ තියෙනවා. ඒකේ උඩම ත්‍රිකෝණයක් වගේ තියෙනවා. උඩම තියෙන්නේ මොකද්ද? self actualization කියන එක. ආත්ම සාක්ෂාත් කරන්නේ. මනස දියුණු කරන එක තමයි මිනිස්යාගේ ජීවිතයේ ඉහළම පරමාර්ථය වෙලා තියෙන්නේ. අන්න ඒ පරමාර්ථයට ලං වෙන්න පිනොතුනි වර්තමානයේ මිනිස්සු ලොකු උත්සාහයක් දරනවා. ඉස්තර ලෝකයේ මිනිස්සු සාර්ථකයි කියලා කිව්වේ හුඟක් වැඩ කරන අය. දවසට වැඩිපුර පැය ගාණක් වැඩ කළා වැඩිපුරම මුදලක් උපයන්න පුළුවන් නම් අන්නේ අය තමයි ලෝකයේ දක්ෂය කියලා හිතාගෙන හිටියේ. නමුත් අද එහෙම හිතනවද? අද එහෙම හිතන්නේ නැහැ පින්නතුනි. අද ලෝකයේ මිනිස්සු ඊට වඩා බුද්ධිමත්. අද කල්පනා කරන්නේ ඊටාම කෙටි ක්‍රමයකින් ධාර්මිකව වැඩි මුදලක් උපයලයක ඉතුරු කරලා වැඩිපුර කාලයක් ආධ්‍යාත්මික දියුණුව සඳහා යොමු කරන්නයි අද මිනිස්සුන්ගේ තරඟය තියෙන්නේ. ඔබ ඇත්තමද විශ්වාස කරත් දන්නේ සමහර අය මුළු ජීවිත කාලෙටම හම්බ කරන්නේ අවුරුදු 10යි. සමහර අවුරුදු 5යි ජීවිත කාලයටම හම්බ කරන්නේ. අවුරුදු 5ක් හම්බ කළා ඉන්වෙස්ට් කළා ආයෝජන වල යොදලා ඉදිරියේ ජීවත් වෙන මාර්ගය හදාගෙන තමන්ගේ අම්මා තාත්තා ඉන්නවනම් අම්මා තාත්තට උදව් කළා දරුවෝ ඉන්නවනම් ඊයටත් මාර්ගය පාදලා සම්පූර්ණයෙන්ම ධර්මීය ප්‍රැක්ටිස් කරනවා. අද පිනුතුනේ එහෙම රෝගයක් තියෙන්නේ. ඒක ඔබට අද කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබේ සිහිනයක් වශයෙන් කාදාහරි මේක තියෙනට ඕන. ඔබ ඇත්තටම ජීවිතේ ප්‍රයෝජන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔබේ සාර්ථකත්වය කියලා කියන්නේ දරුවන්ට හොඳට උගන්වලා ඉහළ විශ්වවිද්‍යාලයක යවන එක විතරක් නෙවෙයි. ඒකත් කරන්න හොඳට කමක් නැහැ. නමුත් පින්වතුනි ඔබේ ඔබ ඒ හදන දරුවන් ඔබ අවුරුදු ගාණක් කැප කරන දෝ දරුවන්ට මොකද වෙන්නේ අනාගතේ? එයාට කාට හරි බාර දීලා අපි තනි වෙන දවසක් තියෙනවා. දරුව හැමදාම අපේ ළඟ ඉන්නේ නැහැ. ඒ නිසා ඒ දරුවන්ට යුතුයකම කරන ගමන් ඔබ දැනගන්නට ඕන ඔබේ හිත උපරිම මට්ටමට දියුණු කරගන්න. අනේ සඳහා තමයි බුදුහාඳුර අපට මේ ධර්ම දේශනා කළේ. ඒ ධර්මයේ නිකං ලැබෙච්ච දෙයක් නෙවෙයි පින්වතුනි. ඒ ධර්මයේ කියලා කියන්නේ සාරාංශයේ කලපලක්ෂයක් as is masle dan diila karapu parityagika pratipalaya budhurajanan wahansege dharmaya namen oba kisiyam daham padayak ahanawa nam e hama daham padayakama tiyenne mokadda budhuhamduru helapu dahadiya le kandulu wala shaktiya e tiyenne eka pinnathune sarala deyak nevey obe amma taatha obata udaw kale oba ammage kusey pirisena gattata passe නමුත් බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් as is masle දඳුනේ කවද්ද? අපි උපදෙන්න සාරාංශයේ කලපලස්සයක ඉඳගෙනම පෙරුම් පුරමින් අපට මේ ධම දායාද කළ දෙන්නට උරුම කළ දෙන්නට බුදුහාඳුර අප වෙනුවෙන් කැප වෙලා තියෙනවා. අන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම් කිසි කෘතඥතාවයක් අපි දක්වන්නට ඕන. මොකක්ද අපි බුදුහාඳුරන දක්වන කෘතඥතාවය? කලගුණ සැලකීම. ඒ බුදුහාඳුර දේශනා කරපු ධර්මය හරියට තේරුම් ගන්න උත්සාහ කරා. මොකද්ද බුදුහාඳුරන්ගේ මැසේජ් එක කියලා තේරුම් ගන්න උත්සාහ කරා. පින්වත්නි අද බුදුදහම ගැන හොඳට දන්නේ රිසර්ච් කරලා තියෙන්නේ ප්‍රැක්ටිස් කරන්නේ කවුද? උපතින් අබෞද්ධය. ඒ අතුරුන් විශේෂයෙන්ම ජූස්සය, යුදෙව්වය. ලෝකේ බුද්ධිමත්ම මිනිසුන් වශයෙන් ඉන්න ලෝකෙට වැඩිපුර දායකත්වයෙන් දාකන යුදෙව්වය තමයි බුදුදහම වැඩිපුර ප්‍රැක්ටිස් කරන ක්‍රියා කරන විශාල කැපවීමක් පරිත්‍යාගයක් ඒ අය මේ දහම වෙනින් කරනවා. පින්නතින අන්නේ දහම හොඳට තේරුම් අරගෙන හැකි තාක් දුරට ප්‍රැක්ටිස් කරන්න ඒ තමන් ප්‍රායෝගිකව කර පමණට මොකද වෙන්නේ? අපි බොහෝ විට සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ බුදුදහම රකින්න ඕන, පින්කම් කරන්න ඕන, පරලෝ දිවුරෝ කියන්නේ කියලා නේ. පින්නතුනි පරලොවක් තිබ්බා හෝ නැති වුණා හෝ තමන් මේ දහ පිළිපදින දහම ආනිසංස පිළිපදින මොහොතේම තමන්ට ප්‍රතිඵල තියෙනවා. ලෝකයන්ෙත් මොන දේ කරත් පින්නතුනි හුඟක් කල ගත වෙන එකේ ප්‍රතිඵල ගන්න. නමුත් පින්නතුනි දහම රැක්කොත් උදේ රකින්න දහමේ ප්‍රතිඵල හවස් වෙනකොටම රිසල්ට් එක තමන්ට පේනවා. හිතේ මානසික දියුණුව ඇති වෙනවා, හිත පිරිසිදු වෙනවා, සතුට වැඩි වෙනවා, ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙනවා, තමන්ගේ බලාපොරොත්තු යහපත් බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. එනිසා ඔබ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව, අකාලික බව පිළිබඳව උපරිම විශ්වාසය තියාගන්න. ඔබන් දහම රකින්න, පිළිපදින්න, ඔබේ ළඟම ඉන්න ඥාතීන්ට, දරුවන්ට මේ දහම දෙන්නට උපරිම උත්සාහ කරන්න. අන්න ඒක තමයි බුදුහාමුදුර අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ. එහෙම කටයුතු කිරීම තමයි බුදුහාමුදුරන කළගුණ සැලකීම කියලා කියන්නේ. දිනුදිනේ අපි සඳහන් කර අපේ ජීවිතයේ හුඟක් දේවල් ලැබලා තියෙයි කියලා. මනුස්ස ජීවිතේ ලැබුවා, පින්වන්ත අම්ම තාත්තා ලැබලා තියෙනවා, හොඳ අධ්‍යාපනයක් ලැබුවා, හොඳ රටක වාසය කරන අවස්ථාව ලැබුණා අපි. හොඳ දරුවෝ ලැබලා තියෙනවා. ඇතැමිට දරුවන්ට ඔබ හොඳට උගන්වලා තියදී. දිනුදිනේ මේවත් පිනෙන් තමයි ලැබලා තියෙන්නේ, ඔබේ උත්සාහයෙන් තමයි ඔබ ලබාගත්තේ. නමුත් මේ සියලටම වඩා පිනකින් ඔබ ලබපු දෙයක් තියෙනවා. ඒ මොකද්ද? බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්න ලැබීම සහ ඒ විතරක් නෙවෙයි ධර්මය අහන්නට අවස්ථාව ලැබීම. දැන් ලෝකේ සමහර අය ඉන්න බුද්ධෝත්පාද කාලවල තමයි ඉපදෙලා ඉන්නේ. නමුත් දහම අහන කැමැත්තක් නැහැ එයාට. උපතින් බෞද්ධ වෙලා ඉන්නවා. නමුත් දහම අහන උනන්දුවක් හෝ විවේකයක් සමහර අයට නැහැ. ඇතැම් විට සමහර අයට ධර්මය ඇහෙනවා. ඔබ ඇතැම් විට බණ අහනකොට ඔබේ ගෙදර ඔබේ කාමරෙම ඉඳගෙන තවත් කෙනෙක් බණ අහනවා. කවුද? ඇතැම් විට සුරතල් සත්තු වෙන්න පුළුවන්, මාළු වෙන්න පුළුවන්, ඔබේ ඇඳේකට නිදා ගන්න බල්ල පූස වෙන්නත් පුළුවන්. ඒ සතරත් ඒ බණ ඇහෙනවා. බණ අහන්නත් ලැබෙනවා. නමුත් පිළිපදින්න පුළුවන් මානසිකත්වයක් වාතාවරණයක් ඒ සත්‍යයන්ට නැහැ. පින්නතුනි අපි ඒ නිසා ලැබපු වටිනාම දේ බුද්ධෝත්පාද කාලයක හරි ඒ විතරක් නෙවෙයි බණ අහන්නට පිළිපදින්නට සුදුසු වාතාවරණයක මේක කියන්නේ බ්‍රහ්මචර්යාව රකින්නට නැත්නම් ආර්යශ්‍රණික මාර්ගය රකින්නට එය අහන්නට සුදුසු මානසිකත්වය සහිත ජීවිතයක් අපි ලබලා තියෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි අපි ජීවිතේ ලැබුව වටිනාම දේ. ඒ නිසා මේ බණ අහන ඔබ ලැබපු වටිනාම දේ ඒ දේ ගැන ඔබ නිතර හිතන්න. මේ පිළිතුර හැමදාම යනවා කණ්ණාඩිය ගාවටනේ. ගිහලා කොණ්ඩේ හැම බලන හොඳ ලස්සනට මූණ හැම බලනවනේ කමන්නේ. හොඳට මූණේ ලස්සන බලාගන්න. හැබැයි පිළිතුරේ අතරේ හිතන්නේ මේ කණ්ණාඩිය ඉස්සරහා ඉන්නේ ඉතාම පින්වන්ත සසර හුඟා කල්ප ගානක් පින් කළා මේ බුද්ධෝත්පාද කාලේ ඉපදෙන්නට මේ සද්ධර්මයේ අහන්නට පින් කරපු කෙනෙකුයි මේ කණ්ණාඩි ඉස්සරහා ඉන්නේ කියලා ඔබ හිතන්න. අන්න එහෙම හිතනකොට ඔබ ගැන ඔබට ලොකු සතුටක් ඇති වෙනවා. ඇතැම් විට කොණ්ඩ ගහ දෙක ඉදෙන්න පුළුවන් නේ වයසට ගිහිලා වගේ වෙනකොට ටිකක් දුකක් වෙනවනේ. ඒ දුකක් නැති වෙනවා පිනතුනේ තමන්ගේ මෙන්න මේ පින ආනිසංස ගැන ඔබ හිතනකොට. අන්නේත් එකම පිනතුනේ මේ ධහම තුල තව තවත් ඉදිරියට යන්න ඕනේ කියන දැඩි උනන්දුවක් ඇති කරගන්න. අපි මේ ලෝකේ ලැබපු වටිනාම දේ තමයි පිනතුනි සද්ධර්මය කියලා කියන්නේ. අනේ සද්ධර්මයේ කරුණ ඇතුළත් වන එක්තරා දේශනාවක් තමයි අද අපි මාත්‍රක වශයෙන් තෝරාගත්තේ. දැන් තමයි බණ පටන් ගන්නෙ. මෙතන ඉඳන් තමයි ධර්ම දේශනාව ආරම්භ වෙන්නේ. අර මුලින් අපි ධර්මය අහන්නට මනස හදපු එක මේ කලය. පිනතුනි අද අපි සාකච්ඡා කරන ධම් කරුණ ටික ඇතුළත් වන්නේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි අංගුත්තර නිකායෙහි අංගුත්තර නිකායේ තික නිපාතේන බ්‍රාහ්මණ වර්ගයේන කතාවක් ඇතුළු දේශනාවක් තමයි අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. හොඳ කල්පනාවක් මේ බණ දෙක අහන්න. ඔබට හුඟක් ප්‍රයෝජනයක් මේක ලැබේ ජීවිතේට ආලෝකයක්. බුදුරජාණන් වහන්සේ එක්තර අවස්ථාවකදී සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට එක්තරා වයසක බ්‍රාහ්මරු දෙන්නෙක් බුදුහන් ළඟට ආවා. ඒ දෙන්නට වයස කීයද? අවුරුදු 120යි. අවුරුදු 120ක් වෙන දෙන්නෙක් තමයි බුදුහාර ළඟට ආවේ බණ අහන්න. බුදුරජාණන් වහන්සේගේ කාලයේ ධර්මයෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන් තම තිමිච්ච අඩුම වයස කීයද? ආම වයස කීයද? පල්ලෙහාම වයස? ඔව් බොහොමද, අවුරුදු 7යි. අවුරුදු 7ක්වත් වෙන්න ඕන අඩුම ගානේ සෝවන් වෙන්න. උපරිම වයස කීයද? උපරිම වයස කීයද? බුදුරජාන් වහන්සේගේ කාලේ පරමාවය අවුරුදු 100යි. අවුරුදු 120 දී වුණත් පුළුවන් ඕනම වයසකදී හොඳට 100 වෙනවන තියනවා නම් ඒ කෙනාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ඕනම වයසකදී. අවුරුදු 7න් පැවිදි වෙච්ච හිටියා. අවුරුදු 10න් පැවිදි වෙච්ච හිටියා. අවුරුදු 20න් 25න් අවුරුදු 30න් පැවිදි වෙච්ච හිටියා. අවුරුදු 40න් සරියුත් මුගලන් වගේ ස්වාමීන් වහන්සේලා. ඒ වගේම අවුරුදු 60න් මහාන වෙච්ච හිටියා. අවුරුදු 80න් මහාන වෙච්ච හිටිය බක්කුල හාමුදුරු වගේ අය. අවුරුදු 80දී මහානලා තවත් අවුරුදු 80ක් හිටිය බක්කුල හාමුදුරු. අවුරුදු 260ක් හිටියා. තවත් අය හිටිය අවුරුදු 100දී පැවිදි වෙච්ච අය හිටියා. තවත් අය හිටිය පින්නතුනේ අවුරුදු 120දී මහාන වෙච්ච අය. සෝනාමේනිය රාධාහාමුදුරුව පැවිදුනේ කීයේද? අවුරුදු 120දී. ඒ නිසා මේ වැඩිහිටි මෑණිවරු කියන්නේ දැන් මට නම් වයසයි, මට අමාරුයි ධර්මයේ පිළිපදින්න කියලා. මේ කවුරුවත් ප්‍රමාද නැහැ පින්නතුනේ. ඇයි බුදුහාමුදුරෙන් කාලේ අවුරුදු 120දී පැවිදි වෙලා මේ ධහමින් ප්‍රයෝජන ගත්තුවයි හිටියා. පින්නතුනි අද කොහොමද ස්වභාවය? අද තත්ත්වය කොහොමද? අද ධහමින් ප්‍රයෝජන ගන්න පුළුවන් අඩුම වයස කීයද? අද පින්නතුනි උපතින්ම බිහිවන්නේ සමහර අය මාර්ගඵලලාභී අය සමහරලාට. රෙඩිමේඩ් ටයිම් එනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදුනේ පෘථග්ජනය මේ ලෝකේ ඉපදුනේ. ඒ ඇයට අවුරුදු 7ක් ඉන්න ඕනේ මාර්ගඵල ලබා ගන්න. නමුත් අද ඉපදෙනව සමහර ළමයි පින්නතුනි බුදුහාඳුරෝ දැකලා සියසින් දැකලා බනහපු සමහර අය මනුෂ්‍ය ලෝකයේදී සමහර අය දිවි ලෝකවලදී බනහලා මාර්ගඵල ලබලා නැත්නම් ප්‍රඥාව ඉහෙලටම දිනු කරපු අය මෑත කාලයේ ලෝකෙ ඉපදෙලා ඉන්නවා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉපදෙලා ඉන්නවා ඒ ළමයිට බහ තෝරන්න කතා කරන්න පුළුවන් වයස පටන් ගත්තු ගමන්ම තමන් අවබෝධ කරගත්තු ධර්ම කාරණා විස්තර කරනවා සමහරට වයස කීයද? 3යි. ඔව් බොහොම දේ අවුරුදු 3 3මාර දරුවන් ඉන්නවා. පටිච්ච සමුපාදය අනිත්‍යතාවය චතුරාර්ය සත්‍ය විස්තර කරනවා. එහෙම අය ලෝකේ ඉන්න කාලය. ඒ නිසා පින්නතුනි ඔබට අද ෆේස් කරන්න වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රඥාවතුනුත් එක්ක. ඒ අය හිතන්නේ අප නිකන් කටපාඩම් කරපු අය මේ කියන්නේ කියලා ඈ. අපි මීට කාලෙකදී අහුවනේ ධම්මචක්ක සූත්‍රේ කටපාඩමෙන් කියන අය, ගාථා කටපාඩමෙන් කියන අය, ඥාත්‍ය කොහෙද ඉපදෙලා ඉන්නේ හිතේ කියලා කියන අය නේද? ඒ දේ පින්නතුන ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒක අවුරුදු 7-8 යනකොට ආමතක වෙනවා. නමුත් මේක පින්නතුන එහෙම නෙවෙයි. මේක ක්‍රිටිකල් තින්කින් එක ප්‍රඥාවත් එක කරන ගනුදෙනුවක් මේක. තර්කානුකූලව යමක් ගැන ඕනම දෙයක් අරගෙන ඒ අදාළ තැනදී Tamanට තර්කානුකූල යමක් විස්තර කරන්න පුළුවන්. ඔබ හැට රූපය දකිනවා නම් මේ වෙලාවේ මොකද්ද වෙන්නේ? ඔබේ හිතට මේ වෙලාවේ මොකද්ද වෙන්නේ කියලා අද බණ කියන්නේ අවුරුදු 40-50 හාඳුර නෙවෙයි. අවුරුදු 3 3මාරේ දරුවනොයි අද ලෝකෙට බණ කියන්නේ පින්නතුනි. අද මේ මට්ටමට ඇවිල්ලා. ඒ නිසා හිතන්න එපා අද ඔබ ජීවත් වෙන්නේ අඟහරු ලෝකයට හඳ මත මිනිසුන් පාතබන කාලයක කියලා හිතන්න එපා. ඒක අමාරු වැඩක් නෙවෙයි. ඊට වඩා දුර ගිහිපු ප්‍රඥාවත් උපතින් ලැබපු දරුවන් ඉපදෙන සමයකයි ඔබ මේ ජීවත් වෙන්නේ කියන එක අමතක කරන්න එපා. ඒ නිසා ඔබ ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න උත්සාහ කරන කාලෙක අද ලෝකෙ ඉපදෙන දරුවන් ප්‍රඥාවෙන් ලෝකේ ජයගන්නයි අද තරඟයේදී. ඒ නිසා පින්වත්නි අද අපි ලැබපු වටිනාම මේ තේ සද්ධර්මය මේ අපි සාකච්ඡා කරන සූත්‍රේන බ්‍රාහ්මණයන් දෙදෙනාගේ වයස කීයද? අවුරුදු 126. මේ දෙන්න බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා උන්වහන්සේට ගෞරව දක්වලා සුහඳව කතා බහ කරලා ඉන්න ගමන් කියනවා බුදුරජාණන් වහන්ස අපි දෙන්නට දැන් අවුරුදු 80යි. අපි දෙන්න බොහොම දුර්වලයි දැන්. නමුත් අපි දෙන්නාගෙන් පොඩි අඩුවක් වෙලා තියෙනවා. මොකක්ද ඒ අඩුව? අකට කල්යාණ අකට කුසල අපිට විහාපත් දේවල් කරන්න බැරි වුණා. අපට කුසල කරන්න බැරි වුණා. අපට බියසක දුර වෙන මාර්ගය ප්‍රැක්ටිස් කරන්න බැරි වුණා. පුහුණු කරන්න බැරි වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපේ කෙරේ කරුණාවෙන් අපට දේශනා කරන්න අපට බොහෝ කාලයක් හිතසුව පිණිස හේතු වෙන ධමයක් දේශනා කරන්න කියලා ඉල්ලා සිටියා. කවුද මේ ඉල්ලා සිටියේ මේම? අර අවුරුදු 120ක් වයස ඇති බ්‍රාහ්මණයෝ දෙන්න. බුදුහාඳුර සඳහන් කරන ඕ බ්‍රාහ්මණය. ඔබ දැන් ගා වයස යමට එක පේනවා. ඔබ දැන් ගා දුර්වල වෙලා දැන් ඉන්නේ. ඒ වගේම ඔබට යහපත කරන්න බැරි වුණා, කරගන්න බැරි වුණා, කුසල් වඩන්න බැරි වුණා. අන්න එහෙම තත්ත්වයේ ඉන්න ඔබ මොකක්ද එහෙනම් කරන්නට ඕන? යෝ ඉද කායේන සංයමෝ වාචාය සංයමෝ මනස සංයමෝ තන් තස්ස පේතස්ස. ඔබ කයෙන් සංවර වෙලා ඉන්නවනම්, වචනයෙන් සංවර වෙලා ඉන්නවනම්, මනසින් සංවර වෙලා ඉන්නවනම්, discipline in speech, discipline in behavior, discipline in mind, මෙන්න මේ තුنين සංවර වෙලා ඉන්නවනම්, ඒ වගේම පින්දහම් කරනවනම් ඔබට සසර රැකවරණයක් තියෙනවා. ඔබට ඒක පිටක් වෙනවා කියලා දේශනා කරා. දේශනා කරමින් උන්වහන්සේ ගාථා දෙකක් දේශනා කරනවා. මොකක්ද ඒ ගාථාව? උපනීයති ජීවිතම් අප්පමායෝ ජරෝපනීතස්සන සම්තිතාන ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛවහනී කියන. උපනීයති ජීවිතයේ ටිකෙන් ටික වයසට යනවා. ජීවිතං අප්පමාන ජීවිතේ බොහොම ටික කරයි තියෙන්නේ. ජරෝපනීතස්සන සම්තිතාන මහලු වෙච්ච කෙනෙකුට රැකවරණයක් වෙන රැකවරණයක් නෑ ලෝකේ. ඒතං බයං මරණේ පෙක්කමානෝ, මෙන්න මේ මරණය ගැන බිය තියෙන කෙනා පුඤ්ඤානි කෛරාත සුඛාවහානි, සැපගෙන දෙන පින්දහම් කරන්න කියලා. ඊළඟ දේශනා කරනවා යෝද කායේන සංයමෝ වාචාය උදචේතසා තං තස්ස පේතස්ස සුඛාය හෝති යං ජීවමානෝ පකරෝති පුඤ්ඤං. යම්කිසි කෙනෙක් කයින් වචනෙන් සිතින් සංවරව ඉන්නව නම්, ඒ වගේ මේ තැනත්තා ජීවත් වෙන කාලේ පින්දහම් කරගත්තා නම්, ඒ තැනත්තා මිය ගියාට පස්සේ එයාට සැපගෙන දෙනවා කියලා. බුදුහාඳුරෙ මෙතෙන්දී කාරණා දෙකක් විශේෂයෙන් දැක්වුවා. මොකක්ද ඒ කාරණා දෙක? එකක් තමයි පින්දහම් කරගන්න විශේෂයෙන්ම සඳහන් කළා සිල්වන්ත වෙන්න කියලා. විශේෂයෙන් පංචශීලය ආරක්ෂා කරන්න කියලා. ඇයි මෙහෙම දේශනා කළේ? පරලෝ සුගතිගාමි වෙන තියෙන ප්‍රධානතම දේ තමයි මොකද්ද? සිල්වන්ත ජීවිතයක් ගත කිරීම. දන් දුනට විතරක් සුගතිගාමි වෙන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න. දන් දුන්නොත් ඔබට භවභෝග සම්පත් ලැබෙනවා. හැබැයි ඔබ සිල්වත් නොවනොතින් ඒ භවභෝග සම්පත් ලැබෙනකොට ඇතැමිට කාර්යයකුත් හම් වෙයි. කාර්යකේ ඉස්සරහ සීට් එකෙත් යන්න ලැබෙයි. හැබැයි ඩ්‍රයිවිං සීට් එක පැත්තේ නම් නෙවෙයි. අනිත් පැත්තේ යන්න වෙන්නේ. ඩ්‍රයිවිං කරන්නේ බැරි කෙනෙක් විදියට. ඇයි ඒ? අර සමහර යන්නේ වාහනේ ඉස්සරහනේ සීට් එකේ බල්ලක් තියාගෙන, පූසක් තියාගෙන. ඒ සතර හොඟක් දන් දීපු අය නමුත් සීලේ හරියට රැකලා නැහැ. භවභෝග සම්පත් ටික ලැබුණා. ලැබෙනකොට සිල්වන්තව ඉඳලා නෙවෙයි සුගතිය ලැබුණේ නැහැ. ඒ නිසා මනුස්ස ලෝකේ අපේ ළඟ හිටියා කියලා කෙනෙක් සුගතිගාමි වෙන්නේ නැහැ. ඔබ හිතනවා දැන් මනුස්ස ලෝකේ ඔබ ඉන්න ඔබේ ගෙදර බලු පැටියකුත් ඉන්නවා, පූසෙකුත් ඉන්නවා. ඔබ ඇඳේ නිදිනවා, දැන් මෙර සුරතල් බලු පැටිය පූසත් ඇවිල්ලා ඇඳේ බුදි නේද? ඔබ හිතන් ඉන්නේ ඔබ මනුස්ස ලෝකේ අරසසත් මනුස්ස ලෝකේ කියලානේ. යා මනුස්ස ලෝකේද? මනුස්ස ලෝකේද දිව්‍ය ලෝකේද කියන එක තීරණය වෙන්නේ පිනුතුනි භෞතික පරිසරය මත නෙවෙයි. යාගේ මානසිකත්වය අනුව. ඒ නිසා මනසින් ඒ සතා මනුස්ස ලෝකේ හොඳ ලස්සන ගෙදරක හිටියත් ඒ සතා ඉන්නේ තිරසං අපායමයි වෙන ලෝකයක නෙවෙයි. අපි ඉන්නේ මනුස්ස ලෝකේ. ඒ විතරක් නෙවෙයි, අපි මනුස්සයන් වශයෙන් ඉඳලා අපේ බ්‍රහ්මයේ දක්වා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා දිනු කරගන්න පුළුවන් නම් අපේ ගෙදර බලු පැටිය තිරිසන් ලෝකේ, අපි කයින් මනුස්ස ලෝකේ, අපි මනසින් කොහෙද? අපි මනසින් බ්‍රහ්ම ලෝකේ. ඒ වගේම අපි මේ මොහොතේ අනිත්‍යතාවය මෙනෙහි කරන දක්ෂණවතින්, පටිසම්පාදයේ පිළිබඳ අවබෝධයෙන් සමුදේවය බලන දක්ෂණවතින් අපි කොහෙද ඉන්නේ? ඔව්, අපි නිවනේ ඉන්නේ. අපි කෙලෙස් වලින් මිදලේ මොහොත තුල ඉන්නේ. බලන්න බුදුහාඳුරගේ දහම අපට කොච්චර අපි ඉහළ තැනකට ඔසවා තියලද? අපි මිනිස්යන් වශයෙන් ඉපදිච්ච අපි මනුස්ස ලෝකේ රඳවන්න නෙමෙයි බුදුහාඳුර උත්සාහ කරේ. කොතෙන්ද? බ්‍රහ්ම ලෝකේටත් නෙවෙයි, ඒනුත් එහාට රහතන් වහන්සේලා දක්වා අපි ඔසවලා තිබ්බා. එහෙම දහමක් වෙනතින අපි මේ ලබලා තියෙන්නේ නිකන් සුළුපටු දෙයක් නෙවෙයි, අපි පිනකින් ලබලා තියෙන්නේ. ඒ නිසා සමහර අය කියනවා ශ්‍රී ලාංකිකයන් කියලා කියන්නේ මැණික් කන්දක් උඩ ජීවත් වෙන හිඟන්නෝ ටිකක් කියලා. ඒ කියන්නේ ආර්ථිකයෙන් දිනු වෙන බැරි වෙච්ච හිඳ විතරක් නෙවෙයි, ආධ්‍යාත්මිකවත් බැරි වෙච්ච හිඳ නෙවෙයි කියන්නේ. ඒ නිසා පිනතනේ අපට ලොකු වගකීමක් තියෙනවා මේ දෙපැත්තෙම දිනු වෙන. එකක් ආර්ථිකයෙන් දිනු වෙනත් ඕන, අපි හොඳටම දිනු වෙන ඕන, අපි අධ්‍යාපනනොත් ඉහළටම දිනු වෙන ඕන. අපි අපිට පුළුවන්. ශ්‍රී ලාංකික විද්‍යාඥයන් තමයි අද NASA ආයතනයේ ඉහළම විද්‍යාඥයන් බවට පත් වෙලින්නේ. අපිට පුළුවන් ඒක. අපි නිකන් ඇමරිකාවට අල්ලපු රට ඉඳලා වැට පැනලා ආපු අය වගේ නෙවෙයි අපිනේ. ලෝක ගෝලයේ සම්පූර්ණ අනිත් පැත්තට මුළු දවසක් දැන් 22කට අධික කාලයක් ෆ්ලයි කරලා ආපු අය අපි. ලොකු සටනක් දීලා ආපු අය. ඒ නිසා අපේ ළඟ ලොකු දක්ෂතාවයක් තියෙනවා. ඔබ ආර්ථිකය හොයාගෙන ලෝකේ විද්වතුන් ධනවතුන් සතුටෙන් ඉන්න අය ඉන්න ප්‍රදේශ හොයාගෙන ඔබ දිග ගමනක් උපන් මව්බිමෙන් ඈත ආපු අය. ඒ වගේම ඔබට හැකියාව තියෙනවා මේ ධර්මයේ තුලත් ඉදිරියටම යන්නට. ඒ ශක්තිය ඇතුවයි ඔබ මනසින් ඉපදුනේ, මනස ලෝකයේහි ඔබ ඉපදුනේ. අනේ දෙන්නේ පින්නතුනේ, මේ සූත්‍රයෙන් අපට ගන්න තියෙන ආභාෂය තමයි මේ මහලු බ්‍රාහ්මණයන් දෙන්නට බුදුහාමර දේශනා කරනවා හැකිතාක් දුරට පින් දහම් කරගන්න, ඒ වගේම කයින් වචනයෙන් සිතින් සංයමයෙන් ඉන්න, සංවර වෙන්න, සිල්වත් ජීවිත ගත කරන්න කියලා. මේක තමයි බුදුහාමර දේශනා කරපු අනුශාසනය. සූත්‍රය අවසන් වෙතින් පින්නතුනේ මෙතන ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. බොහෝ විට මේ බණ අහලා මේ බණෙම සුගතිගාමි වෙච්ච මේ බ්‍රාහ්මිනෝ දෙන්නගෙන් එක්කෙනෙක් පින්නතුනේ දිවි ලෝකේ ඉඳලා නැවත ආව බුදුහාඳුරු හමු වෙන්න. ශ්‍රාවකයන් හමු වෙන්න ආවා. දැන් මේ තිය හොඳ කල්පනාවෙන් ඉන්නේ, ඔබ හුඟා බුද්ධිමත්, හැබැයි සිහියෙන් ඉන්නවා. ඊටාම වැදගත් කාරණයක් මෙතනින්නම් ප්‍රකාශ වෙන්නේ. දැන් මෙතන මේ ගාථා දෙකෙන් කියන්නේ බුදුහාඳුරු ස්වර්ගගාමි මාර්ගයේ සුගතියට යන මාර්ගයේ මරණයෙන් පස්සේ යහපත් උපතක් ලැබෙන විදිහට කරන්න ඕන වැඩයි මෙතන මේ දැක්වෙන්නේ. මේ සඳහන් කර ගාථාව විශේෂයෙන් පළවෙනි ගාථාව උපනීයති ජීවිත මප්පමායෝ ජරෝපනීතස්සන සාන්තිතාන ඒතං භයං මරණේ පෙක්ක මානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. දිනෙන් දින වයසට යනවා, මරණේ ළඟා වෙනවා, දිරාපත් වෙනවා. එහෙනම් ඉක්මනටම පින්දහම් කරගන්න කියලා බුදුහාම දේශනා කළේ. මේ ගාථාම පින්නතුනි නැවත මේ දෙවියා ඇවිල්ලා බුදුහාඳුරන්ගේ ළඟ සඳහන් කරනවා. මේ මහලු බ්‍රාහ්මණිය මේ මඟ අනුගමනය කළ සුගතිගාමි වෙලා අවුරුදු 120 දී මනුස්ස ලෝකෙදී මේ දහම ආපු මිනිසයා දෙවියෙක් වෙලා ඇවිල්ලා නැවත මේ ගාථාව බුදුහාඳුරන් ළඟදී සඳහන් කරනවා. හොඳ කල්පනාවෙන් ඉන්න මම දැන් ප්‍රශ්නයක් අහනවා. මීට පස්සේ මේක මේ කරුණ දෙක කියලා ඉවරලා මම ප්‍රශ්නයක් අහනවා. එනිසා ඔබ ටිකක් කල්පනාවෙන් ඉන්න වෙනවා. එදා ඒ දෙවියා මේ ගාථාව නැවත බුදුහාමරණගෙදි ප්‍රකාශ කරපු අවස්ථාවේදී බුදුහාමුදුරෝ මේ දෙවියා කියපු මේ ප්‍රකාශය ඒ විදියටම අනුමත කළේ නැහැ. ඇයි ඒකට හේතුව? මේ දෙවියා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟදී සඳහන් කරනවා මේ මරණය ගැන බය දන්නව නම් ඉක්මනටම පින්දහම් කරන්න කියලා බුදුහාමුදුරෝ ඒ ගාථාව වෙනස් කරලා තවත් අලුත් ගාථාවක් ප්‍රකාශ කළා ඒ දෙවියටම. ඒ වෙලාවේ බුදුහාමුදුර මොකද සඳහන් කරන්නේ? ඒතං භයං මරණේ පෙක්ක මානෝ ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කෝ. එතෙන්දී බුදුහාමුදුරෝ කියන්නේ පින්දහම් කරන්න කියලා නෙවෙයි, ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කෝ, ලෝකයට තියෙන ඇල්ම ආසාව තෘෂ්ණාව දුරු කරන්න කියලා. මම දැන් ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? ඇයි බුදුහාමුදුරන්ට එදා අර බ්‍රාහ්මණයෝ දෙන්න අවුරුදු 120 දහපු වෙලාවේ ඇයි අර දෙවෙනි ගාථාව නොකිව්වේ බුදුහාමුදුරෝ? ඒගොල්ලෝගේ වයස අනුව හිතලා ඒගොල්ලන්ට නිවන සාක්ෂාත් කරගන්න තරම් මුලේ වෙහසොන්ට අමාරු ඇති ඒකයි මම හිතන්නේ. වෙනත් උත්තර තියෙද? වෙනත් උත්තර තියෙනවද? මේ අපේ මහත්තුරු පිටිපස්සේ ඉන්නවා හිතලා කියන්න ඕන. ඔබ හොඳට දක්සයි, හොඳට ඉගෙන ගත්තායි මෙතනදී මම දන්නවා. දැන් මෙතනදී තමයි තමගේ දක්ෂතාවය පෙන්වන්නේ. ධර්මයේ අවබෝධ වෙලා මුලිකට වඩා මේ විසා මෙච්චරට දහම් දැනුම වැඩි සයි ඊට වඩා ඇඩ්වාන්ස් ඔව් ඇත්තම බොහොම හොඳයි. ඔය උත්තර දීපු හැමදෙනාගේම උත්තර හරියට හරි. ඕක තමයි තත්ත්වේ. එදා අවුරුදු 120 දී මේ ගැඹුරු දහම කිව්වනම් තේරෙන්නේ නැති බව බුදුහාමුදුරු තේරුම් ගත්තා. ඇයි? බුදුහාමුදුරු ධර්ම දේශනා කරනකොට යහන කෙනාගේ ප්‍රඥාව හොඳට බලලා ඒ ප්‍රඥාවට තේරුම් ගන්න පුළුවන් පරාසය ටික විතරයි බුදුහාමුදුරු කියන්නේ. එදා 120 දී බොහොම දුරවල හිටිය මෙයාට ඉක්මනටම අවශ්‍ය කරලා තිබුණේ සුගතිගාමි වෙන මාර්ගය කියලා. නැත්තම් හිටිය මට්ටම අනුව දුගතිගාමි වෙන හිටියා එමේ. බුදුහාමුදුරු කලේ ඉක්මනටම සුගතිගාමි මට්ටමට ඔසවලා තිබ්බා. දැන් ඔබ අහලා ඇති මට්ට කුණ්ඩලී බුදුහාමරට මොන ගහනකොට ගැඹුරු දහමක් කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අඩුමානෙකට බුදුහාමර හිටිය පැත්තට හැරෙන්නවත් බැරුව හිටියේ. බුදුහාඳුර බුදුරැස් විහිදලා ඔහු සුගතිගාමි වෙන මාර්ගය කිව්වා. ඔබ අහලා ඇති චත්තමානක ගාථා ධර්මදේශනා පටන් ගන්න කලින් චත්තමානක ගාථා ටික සඳහන් කළානේ. මතකයි නේද ශ්‍රී ලංකාවේ ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලේ යන වෙලාවේ කියපු ගාථා ටිකනේ. ඔව් ඒ ගාථා වලින් කවුරුගෙනද කියවෙන්නේ? ඔව් බොහොම හොඳයි. ඉතාම හොඳයි. ඒ ගාථා තුنين කියවෙන්නේ තෙරුවනේ ගැන. ඇයි බුදුහාමුදුරෝ ඒ තෙරුවනේ ගාථා ටික කිව්වේ? කාටද කිව්වේ? අර චත්තමානක කියන කුමාරයා එදාම මිය යන හිටිය ළමයෙකුට තෙරුවනේ ගුණ කියලා ඒ දරුවා සුගතිගාමි වෙන මාර්ගය කිව්වා. පස්සේ කාලේ ඇවිල්ලා ආ සුගති ඉඳලා බණ ඇහුවා. එනිසා බුදුහාමුදුරෝ මේ සරල තැනින් එදා කිව්වේ ඔවුන්ට තේරුම් ගන්න පුළුවන් මට්ටම විතරයි. ඔවු නැවත ආවට පස්සේ ඔහුට බුදුහාඳුරු ඉතුරු වැඩ පිළිවෙල ටික සඳහන් කළා. බලන්න පින්නතුනි. හැබැයි බුදුහාඳුරු ඒ දෙවිවරු ප්‍රකාශ කරන දේ ප්‍රතික්ෂේප කළෙත් නැහැ. ඒක එහෙම පිළිගත්තෙත් නැහැ. ඇයි ප්‍රතික්ෂේප කරන්න බැරි? ඒක ස්වර්ගගාමී මාර්ගය. දැන් බුදුහාඳුරු ලෝකාමි සම්පජයේ සම්දිපේකුව කියන මොකද්ද? ඒ මොකද්ද මාර්ගය? ඒ තමයි විමුක්ති මාර්ගය. බුදුදහම එක පැත්තක ස්වර්ග මාර්ගය විස්තර කරනවා, අනිත් පැත්තෙන් මොකද්ද? විමුක්ති මාර්ගයේ නිවන මඟ විස්තර කරනවා. ඒ නිසා ධර්ම දේශනාවක් අහනකොටම ඔබ දක්ෂ වෙන්න ඕන. මේ ධර්ම දේශනාවෙන් මේ සූත්‍රයෙන් කියන්නේ ස්වර්ගගාමි මාර්ගයේද මෝක්ෂ මාර්ගයේද නැත්නම් දෙකමද කියලා ඔබ දක්ෂ වෙන්න ඕන. දානියක් දුන්නත්, සීලය රැක්කත්, භාවනාවක් කළත් මේ තුනම ස්වර්ගගාමි මාර්ගයට පිළිපදින්නත් පුළුවන්. මෝක්ෂ මාර්ගයට යන විදිහට පිළිපදිනත් පුළුවන්. දානයක් දෙනකොට මහා සාංගික දානයක් දීලා ලෝකෙටම දාන දීලා අසද්දෘශ්‍ය මහා දාන දීලා සුගතිගාමී වෙන්න පුළුවන්. සිල්වත් කෙනෙක් එහෙම පුළුවන්. මෛත්‍රී භාවනා කරලා බ්‍රහ්මලෝකෙ යන්න පුළුවන්. සිත වඩන්න පුළුවන්. හැබැයි මේ තුනම වෙන තුනේ සම්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදිහට ධර්ම දාන මේ ආදී පින්කම් කරලා ඒ වගේම දිට්ඨි ඥානෝපගම්ම සීලවා කියපු විදිහට දෘෂ්ටි නමලට නොමැටි සිල්වත් වෙලා පරිසම්බදී පිළිඳ අවබෝධයෙන්. ඒ වගේම භාවනා විදි මෛත්‍රී භාවනා විතරක් නෙවෙයි විදර්ශනා භාවනාව අනිත්‍ය දුක අනාත්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කළා පරමාර්ථ සත්‍ය මෙනෙහි කරලා මෝක්ෂ මාර්ගය උපදවා ගන්නත් පුළුවන්. මේ දෙකම බුදුදහම තුළ විස්තර වෙනවා. ඒ නිසා අපි එක පැත්තකින් ප්‍රධාන වශයෙන් අපි පින්නතුනි සුගතිගාමි වෙන්න හොඳ පදනමක් දාගෙන තියෙනවා. අපි කොයි මොහොතේ අපි මේ අර දන්නේ? අපි විතරක් නෙවෙයි. අපේ ළඟ ඉන්න සුරතල් දරුව පින්නතුනි, පොන්චි දරුවෝ හැටයි මිට අපට කලින් ජීවිතවලින් සමු ගන්න. එකම දරුවා හිටපු බොහෝ දෙනෙක් ඉන දරුවෝ එක්ක නැදෙන්නේ සමහර ඒ අය අම්මා තාත්තට කලින් ජීවිතෙන් සමු ගන්නවා. එහෙම නොවේ කියලා අපට සාහිතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අපිට එහෙම ගැරන්ටියක් නැහැ. ඒ නිසා පින්නතුනි තමනොත් දහම රකින්න ගමන් තමන්ගේ ළඟින් ඉන්න දරුවන්ට සුගතිගාමි වෙන්න මාර්ගය කියලා දෙන්න. අන්නේ සුගතිගාමි වීම සඳහා බුදුහාමුදුරු කරුණු 8ක් ප්‍රධාන වශයෙන් දේශනා කළා. පුඤ්ඤාවිසන්ද සූත්‍රේ. මහා පින් උල්පත් 8ක් පිළිබඳව. මොනවද යට? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම. හදවතින්ම සරණ යාම. කොහොමද බුදුහාඳුර ධර්මයේ සංගයා සරණ ගිහිල්ලා කියලා තමන් ගැන තමන් බලන්නේ? තමන්ට දවසට වැඩිපුර වාර ගානක් මේ තුන මතක් වෙන්නවා. දවසට තමන්ට වැඩිපුර බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සිහිපත් වෙනවා නම් තමන් වා සතුටෙන් ඉන්නේ, හිත පිරිසිදුව ඉන්නේ. ඒ විතරක් නෙවෙයිත් එක මනෙත් පැත්තෙන් පානාදිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමයේ සුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතාදී පස්පව් වලින් වැළකීම, පංචශීල ආරක්ෂා කිරීම. මෙන්න මේ යට ස්ථාවරව තමගේ ජීවිතවල තියෙනවා නම් පින්නතුනි බය වෙන්න එපා. ඔබ කුමන සංකීර්ණ අවස්ථාවකදී ජීවිතේ මිය ගියත් ඔබ කිසි දවසක පල්ලෙහාට යන්නේ නැහැ. මෙන්න මේ ගැරන්ටිය, මේ ඉන්ෂුරන්ස් එක, මේ රෙෆියුජ් එක, මේ සේෆ්ටි එක අපි හැමදෙනාම දාලා තියෙනවනේ පින්නතුනි. මේක ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා වටිනවා. මේක හෙල්ත් ඉන්ෂුරන්ස් එකට වඩා වටිනවා. හෙල්ත් ඉන්සූරන්ස් එකෙන්වත් ලයිෆ් ඉන්සූරන්ස් එකෙන්වත් කවදාවත් ඔබට නොමිරී බේරෙන්නට සහතිකයක් දෙන්නේ නැහැ. අන්නේ ජීවිතේ නැති වුණත් තමන්ට සුගතිගාමි වෙන මාර්ගය මේ දහම තුල තියෙනවා. අනිත් පැත්තට පින්තුනේ හැකිතාක් දුරට මෛත්‍රී භාවනා වඩන්න. දිනකට තත්පරේ හරි වැඩි කර කර සීල සත්ත්ව සුවපත්ත්වා කියලා වඩන වේලාව වැඩි කරගන්න. මනස ලෝකෙ ඉඳගෙනම බ්‍රහ්ම සෝය විඳින ක්‍රමය මේක. ජීවිතවල දැවැන්ත පරිවර්තනයක් වෙනවා. කුසලයේ ඉතාම ශීඝ්‍ර ලෙස ඉහළටම යනවා. තමන්ට අතීත කර්ම ශක්තියෙන් විදියට එන තින අකුසල දහම් අකුසල කර්ම විපාක පුලුවන් තරම් දුරට ආපස්සට දානවා. පස්සට කරන යටපත් කරනවා. ඒ නිසා පිනතුනේ හැකිතා දුරට තෙරුවන් සරණ යන්න හදවතින්ම පංචශීලය රකින්න උපරිම ලෙස ඊළඟට හැකිතා මෛත්‍රී භාන වඩන. මේව හිතන්න එපා මරණයෙන් පස්සේ සුගතියට යන විතරක් කියලා. ඔබ මේ ජීවිතෙම සාර්ථක වෙන කැමති නම් දරුවන්ගේ කටයුතු සාර්ථක කරගන්න කැමති නම් තමන් ඉන්න ගෙදර ඉතාම ශස්ත්‍රීයකව සතුටෙන් සැනසීමෙන් පහසුකම් වැඩිපුර ජීවත් වෙන කැමති නම් මේක තමයි පිනතුන මාර්ගය. ඔබ උත්සාහ කරාට විතරක් බෑ. සමහර උත්සාහ කළ ධනය උපයනවා ලෙඩ වෙලා ඔක්කොම ටික දවසෙන් දෙකෙන් සතියෙන් හැමරි යන ඔක්කොම. ඇතැම් විට දරුවෝ හොඳවට හදනව මහන්සියල අනිත් දරුවෝ උනොත් පරයා ගිහිල්ලා. ඇතැම් විට දරුවෝ තමන් ගැන අන්තිමට බලන්නේවත් නෑ. ඇතැම් විට පිට කෙනෙක් ඇවිල්ලා තේ මන්දීම කාලේ උදව් කරන්න තමන්ට. ඇතැම් විට තමන්ට කලින් දරුවා අනතුරක් වෙලා ඇතැම් විට ජීවිතය හිම වෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා අපි නොතින අපේ ජීවිතය කියන්නේ හරියට අයිස්බර්ග් වගේ. අයිස්බර්ග් එකෙන් ඉහළ පේන්නේ බොහොම ටිකයි. වතුරෙන් උඩ තියෙන ටිකයි. යට වැඩිපුර මොනවද තියෙන්නේ? වැඩිපුර ප්‍රමාණයක් ජලයෙන් වැහිලා තියෙනවා. අපේ ජීවිතයක් අන්නේ වගේ. ඔබ කරන රැකියාව, ඔබේ අධ්‍යාපනය, දරුවන් ගේ දොර යාන වාහනේ මේ ඉන්න රට මෙහි තියෙන වීසා ග්‍රීන් කාඩ් මේ ඔක්කොම රයිස් බර්ග් එකෙන් උඩ ටික වගේ. අයිස් බර්ග් එකෙන් යට මොනවද? යට තියෙන්නේ ඔබේ මනස මුල්ලා කරන කුසල අකුසල කර්ම ශක්තියන් ටික. මේක තමයි අර අයිස් බර්ග් එකේ ඉහළ ටික කොතෙන්ට අරගෙන යනවද කියන එක තීරණය කරන්නේ මේ අයිස් බර්ග් එකෙන් යට තියෙන ටික. ඒ නිසා පින්නොත්නේ මේ යට කොටසත් එක්ක සෙල්ලම් කරන්න බෑ. යට කොටස දුර්වල වුණාටින් අර උඩ අවුරුදු ගාණක් ගොඩනගාගෙන තියෙන දේවල් කඩා වැටෙන පින්නතුනේ තත්පර ගණන් යන්නේ. එහෙම වෙච්චා ඔබ දැකලා ඇති සමාජ අප්‍රමාණ ඔබට ජීවිතේ මුණ ගැහිලා තියෙනවා. ඔබත් එක්ක එකට හිටිය යහළ මිත්‍රාදීන් කී දෙනෙක් මේන්ට ජීවිතෙන් සමුගෙන තියෙද? කී දෙනෙක් නම් ඇඳන් උඩ සිහි විකල්ල ඉන්නවද? කී දෙනෙක් නම් අතපය වාරු නැතුව ඔබේ වයසේමයි මේවට ඉන්නවද? ඒ සියලුම දෙනා අතරින් මේ ඔබ ඉන්නේ ඉතාම ශාස්ත්‍රීය මට්ටමින් තාම ඔබ කුසලින් ශක්තිමත් ඔබේ අයිස්බර්ගින් යට ටික ඉතාම ශක්තිමත්ව තාම ඔබේ පින තියෙනවා. ඔබ මේ ආත්ම භාවික රූපිනුත් තියෙනවා. ඊටත් වඩා ඇතැම් ඔබ ශාස්ත්‍රක රූපින්කම් තියෙනවා. හැබැයි පිනතුනේ මේ යට කොටසට කොයි වෙලේ ඩැමේජ් එකක් වේද කියලා කියන්න බෑ. අන්නේ සඳහා පින්නතුනි බුදුහාඳුර මාර්ගය දේශනා කළා හැකිතා දුරට මෙන්න මේ යට කොටස ශක්තිමත් වෙන ඉදී පින්දහම් කරගන්න. එයින් මෙන්න මේ කරුණුවට ඉතාම දෙවැන්ත විදියට තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරනවා තෙරුවන් සරණ යාමත් පංචශීල රැකීමත් ඒ වගේම මෛත්‍රී භාවනා වැඩීම. මේක කරන ගමන් පිනොදින අනිත් පැත්තෙන් තවත් මාර්ගයක් බුදුහාමර දේශනා කරනවා ලෝකාමි සම්පජෙහි සම්තිපෙක්කෝ. ලෝකට තියෙන ඇල්ම දුරු කරන්න. ආසාව දුරු කරන්න. ලෝකෙට තියෙන ආසාව දුරු කරන්න කිව්වම ලෝකෙ අනිත් අය හිතන් ඉන්නේ බාහිර දේවල් අත්හරින එක කියලා. ඒක පින්නතුනි දානේ කොටසක් විදිහට තියෙනවා. නමුත් නිවන් දකින නම් බාහිර බඩමුට්ටු අයින් කරන්න නිවන් දකින්න බෑ. දුක නැති කරන්න බෑ. බාහිර බඩමුට්ටු අයින් කළ නිවන් දකින්න පුළුවන් නම් පින්නතුනි එක දවසෙන් අපිට නිවන් දකින්න පුළුවන්. ඇයි ඒ? තියෙන ටික ඔක්කොම දන් දෙන්න පුළුවන් එක දවසෙන්. ඔක්කොම ටික දාන් දෙලා තමන්ගේ ශරීරය තා මේකත් සතේ උදාහරණයක් වේවා කියලා ওই සත්තු වත්තකට ගිහිල්ලා සිංහේ කියන කූඩුවකට පයින්න පුරන. කොටිය කියන කූඩුවකට පාන්න මගේ ශරීරය දාන් දෙනවා. ඔබ නිවන් දැක්කද? ආයිප දෙනවා. බාහිර බඩමුට්ටු දාන් දෙලා නෙවෙයි නිවන් දකින්නේ. නිවන් දකින්න නම් මොකද කරන්න ඕන? ඔව් තමන්ගේ අභ්‍යන්තරයේ ආත්මයට තියෙන නන්දි රාගය කියන්නේ තමන්ගේ මේ ඇතුළ ජීවත් කරවන තින ආසාව දුරු කරන්න. ඒක දුරු කරොත් බාහිර බඩමුට තිබෙද්දිම තමන්ගේ දුක නිදහස් වෙන්න පුළුවන්. සුද්ධෝදන රජතුමා කියලා කියන්නේ රජකම උසලද්දිම නිවන් දැක කෙනෙක්. පොකුසාති කියලා කියන්නේ අනාගාමි වෙච්ච රජ කෙනෙක්. එනිසා පින්නතුනි මේ ඇතුළට තියෙන ආසාව දුරු වෙන්නේ කොහොමද? මේ හේතුඵල ධම නෝනින් දැක්කොත්. මොකද හේතුඵල ධම කියලා කියන්නේ ඇසට රූපයක් පේනකොට මේ රූපය මේ ඇස මේ රූපයේ චක්කු විඥාණය මේක හටගන්නේ මේ මොහොතේ. පෙර පසුනවී හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නමුත් අපි අවිද්‍යාවෙන් කරන්නේ දැකපු රූප තාමත් තියෙයි කියලා අපිට කියනවා. කවුරු හරි කෙනෙක් කතාවක් කළොත් බැන්නොත් ඒ බැනීම නැති වුණත් නැවත සිහි කරනකොට නැවත ඒ බැනපු කෙනා ඇසිදිරට එනකොට අපට පේන්නේ මේ බැනපු කෙනා එන්නේ කියලා. අපි තාම අතීත අධ්‍යක්ෂින් තුල බැසගෙන ඉන්නවා. අපි අනිත්‍යතාවය දැකලා නැහැ. ඇස කන ආදී මේ ඉන්ද්‍රියන් හයම ලක්ෂණේ මේකයි. මේක හරියට දැක්කොත් පිනතුනි එක අතකින් අසහා දැනගන්න ඕන දුක හටගන්නේ මේකයි කියලා. ඊට පස්සේ සිහිය සානුවන දිනු කරන්න ඕන. මේක දැනගත්තට විතරක් බෑ. දැන් මේක අහනකොට ඔබ නිවන් දැක්කා වගේ ඉන්නේ නේ. නමුත් මෙතනින් නැගිටලා දැන් කෑම හැම කන්න ගියාට පස්සේ බලන්න ඕන හැටි. අර කලින් හිටියගෙනම තමයි. ලොකු වෙනසක් නැහැ. ඇයි ඒ? මෙතෙන්දී ඔබ සිහියෙන් හිටියට ඊළඟ තැනදී ඔබ ඇතැම්බට දක්ෂ වෙන්නේ නැහැ සිහියෙන් ඉන්න. ඒකෙන් කියන්නේ කතා කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ හොඳට කතා කරලා ඉන්න. බය වෙන්න එපා දැන් මේ ආගරු දැන් කිව්ව දැන් කතා කරොත් හිතයි මම මේ දැන් දහම රකින්න නැති එකට එහෙම බය වෙලා ඉන්න එපායි. හොඳට සුබරුදින කතා කරලා ඉන්න. හැබැයි පිනතුනේ සිහියෙන් කරන්න. යම ඇහෙන් දකිනකොට කණෙන් අහනකොට බාහිර රූපය තුළ හිත බැස ගන්න නැති විදියට අභ්‍යන්තරයේ පැත්ත බලන්න. ඇතුළ බලන්න. අන්නේ ඇතුළ දැක්කොත් තමයි පිනතුනේ තමන්ට දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. ඇසට රූපයක් දකිනකොටම බාහිර දේ දකිද්දී පිනතුනේ අපි ඇතුළ පැත්තේ එන අනිත්‍යතාවයේ ප්‍රොසෙස් එක මේ පැත්තේ දකිනවා. මෙන්න මේක හරියට දැක්කොත් පිනතුනේ මේ මොහොතේම අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි දුකෙන් නිදහස් වුණා කියලා බය වෙන්න එපා. ගෙදර දාලා ළමයි ටික දාලා කැලේකට යන්නේ නැහැ. පින්නතුනේ හරියට විලක තියෙන නෙළුම් මලක් වගේ ඒ මඩ තුලම වතුර තුලම ඉඳගෙන ඒ මඩ වතුර නොගෑවි වතුරෙන් ඉහළට යන නෙළුමක් වගේ ඔබ මේ සමාජයේ සාමාන්‍ය මිනිසුන් අතර ඉඳිද්දී සාමාන්‍ය මිනිසුන්ගේ තියෙන කෙලස් ටික නොපෙනෙන විදියට නොදෙනෙන විදියට ඔබ දුකෙන් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේකයි බුදුහාමුදුරේ දේශනා කරපු ධර්මය. ඉතින් මේ ධර්ම අපේ ජීවිතය තුළ උපරිම ලෙස ක්‍රියාත්මක කරන්න අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. කැමති ගැටලුවක් එහෙම අහන්න පුළුවන් නම්, කැමති නම් අවශ්‍ය නම් ඒක අහන්නත් පුළුවන්. Here we describe three meritorious deeds, generosity, virtue and meditation. And also we explain the path how we receive a blissful life hereafter. By practicing generosity and practicing five precepts and practicing loving kindness, we can gain a blissful life hereafter. Not only heavenly path that Buddha has explained, Buddha realized and explain and proclaim to the world the deliverance path, how we become the enlightenment. For that, with understanding of the dependent origination, by practicing samatha and vipassana, concentration and insight meditation, we should reduce our ignorance. That is the path to achieve the liberation or enlightenment. This is the summary that we today explain. Thank you for your good participation and good attention. By the power of all these meritorious deeds, may our departed relatives also receive this spiritual energy. May they attain the final bliss of liberation. With that intention, let's share these merits with our departed relatives reciting the Gatha. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. By the power of all these meritorious deeds, may guardian deities and angels also receive this spiritual energy. May they enhance their divine energy. May they keep their eye on you too. With that intention, let's share these merits with guardian deities and angels too. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින් චිරං රක්ඛන්තු තං සදා. By the power of all these meritorious deeds, may you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. May you attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයා ශෝකම් පන්තා ච නිස්සෝකා වන්තු සම්බේ පිපානිනෝ. සාදු සාදු සාදු.